Kalingal happy penna kati visirenu dakala nuu sithe satutin hasaral pipila kalingal happy penna kati visirenu dakala nuu sithe satutin hasaral pipila matakaya mage avudi une e edaya me medaya mata hita ganna nehi desapiya dakala mata mevinne ubiruwa ඇත කඳු කරෙන් එන නලගෙන එන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබිරුව ඇත කඳු කරෙන් එන නලගෙන එන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නුවේ ලස්සන රුවේ සිත සැනසුවේ